ඔන්න ඉගෙන ගන්න මහන්සිය වී ඉගෙන ගන්නවා. ඉතින් යා කල්පනා කරන මේ විභාග ටික පාස් කරනකම් මගේ හිත රදේ. මේ ඔක්කොම සැහැල්ලු වෙන මට මේ විභාගේ පාස් කරගත්තාම දැන් ඒ වෙනුවෙන් තමයි යා මහන්සි වෙනවා. ඊරවසෝනි විභාගේ පාස් වුණා. ඊට පස්සේ මොකක්ද යා හිත රදේ? රස්සාවක් අනේ මන් රස්සාවක් ද හැම තැනටම දානවා විල්ලුම් පත්‍ර දානවා හම්බෙන්න යනවා ඔන්න ධම්මයා කල්පනා කරන මේ රස්සාවක් හොයාගන්නක දැන් ඒ වෙනුවෙන් කැප වෙනවා ඔන්න රස්සාවක් හම්බ වුණා ඊට පස්සේ කල්පනා කරනවා මේ මටම කියලා තැනක් තියෙනවා නම් තමයි හොඳ එයා මොකද කරන්නේ ඉඩමක් ගන්නවා ලෝන් එකක් දාලා ඔන්න ඉඩමක් ගත්තා දැන් අරගෙන දැන් ඔන්න රස්සාව කර කර ඉන්නේ දැන් ඒක ගෙවාගෙන ඉන්නේ දැන් එයාගේ ලෝකේ ඕක කියන්නේ ඔන්න ඊට පස්සේ යා කල්පනා කරු නිකං ඉඩම මොනවටද ගෙයක් හදන්න ඕනේ ලස්සන ගේ පුංචක් ඔන්න දැන් හදන්න කල්පනා කළා ඊට පස්සේ දැන් ඉතින් ගේ හදලා ඉවරුනාට පස්සේ මොකද්ද කසාද පොඩිත්තක් කල්පනා කරනවා මෙහෙම ඉඳලා හරියන්නේ කසාද බැන්දාම මං හරියයි ඕන් ඊට පස්සේ මේකට තමයි මෙයාගේ ලෝකේ දැන් ඕවා තියෙන්නේ ඕවා මෙනමකවන්නේ ලෝකේ ඊට පස්සේ ඊගෙන කල්පනා කරනවා ලියුම් ලියනවා තනියම කතා කරනවා ඔක්කොම කර කර දැන් ඉතින් මෙයාගේ ලෝකේ ඕක තියෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ බැන්දා ඊට පස්සේ අවුරුද්දක් දෙකක් තුනක් යනකම් කල්පනා කරනවා නේ මේ ළමයි ටික ලොකු කරගන්න මොනවා කළා හරි මට කොහොම හරි මේ ළමයි ටිකට උගන්න ගන්න ඇතනම් මට තියෙන ලොකුම හිස රදේ මේක දැන් මෙහෙම තමයි යන පිළිවෙල මේ ඊට පස්සේ දැන් ඔන්න අමාරුවෙන් උගන්න ගත්තා ඊට පස්සේ ළමයින්ට රස්සාවල් නැහැ කල්පනා කරනවා නේ ළමයි ටික ඉගෙන ගත්තා අනේ දැන් ළමයින්ට රස්සාලුන් අමාරුවෙන් රස්සාවල් ටිකකුත් ගත්තා. ඊට පස්සේ කල්පනා කරනවා ළමයි තනිකඩ. ඊට පස්සේ කල්පනා කරනවා අනේ මගේ මේ තියෙන එකම හිස රදේ. මොකද්ද? මේ ළමයින්ෙන් මට නිදහස් වෙන්න ඕන. ඔන්න ඊට පස්සේ එහෙම කළා. ඔන්න බන්දලා දුන්නා. ඊට පස්සේ කල්පනා කරනවා අනේ මට මේ මුණු වරෝ මිනි බිරියෝ දාලා යන්න බෑ. ඔන්න ඔහම යද්දි මෙයා ඇඳට වැටෙනවා. මෙයාගේ ජීවිතය තුළ මෙයා තමා උදෙසා කියලා ලබාගත්තු කිසිවක් නැත. දැන් මෙයාට මොකද වෙන්නේ? මෙයා දැන් තනි වෙනවා. මෙයා බලාපොරොත්තු වෙන මුණුබුරුව මිනිබිරිය ළඟටම වෙලා ඉඳී කියලා ඉන්නේ නැහැ එක්කන් යනවා ළමයින්ට ඉස්කෝලේ යන්න තියෙනවා පුළුවන් ද අම්මලා ගාව තියලා ඔහොම ඊටස් කවුරුත් නැහැ නමුත් මෙයාගේ ලෝකේ තියෙනවා දැන් අර ගොඩ ගහපු ටික ඔක්කොම මෙයාට වෙන දෙයක් නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා දන්නේ නැහැ දැන් සාමාන්‍ය පින්වතුනි අතාරින්න තියෙන්නේ යමක් අල්ලගෙනයි එකක් අතාරින්න එකක් අල්ලගෙන එතකොට අපි මේක අතාරින්න නම් කුසල් අල්ල ගන්න ඕනේ සුගතියේ පිහිටවා ගන්න නම් හිත ධර්මයේ අල්ලගෙන මේක අතාරින්න තියෙන්නේ දැන් ධර්මයේ අල්ලගෙන ධර්මයක් නැහෙනේ දැන් එයා සම්පූර්ණ ලෝකෙ ගොඩනගලා තිබින්න අර ලෝකෙ විතරයි අන්න මෙයා තනි වෙන වෙලා වෙන මොකවත් නැහැ බුදුරජාණන් වහන්සේ අන්න ඒ බඳු ඇයට ලස්සන ගාථාවක් දේශනා කළා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති නෝන නැති එක්කෙනා මට ළමයි ඉන්නව නෙව මට තියෙනව නෙව දීපල වස්තු බලා කියාගෙන ඉන්න කී කියා ඒ වෙනුවෙන් වැළහීගෙන වැඩ කරනවා අත්තාහි අත්තනෝ නැති අන්තිමේදී තමාට තමාවත් නැත කුතෝ පුත්තා දරුවෝ කොහින්ද කුතෝ ධනං කොහෙන් ධනය බුදුරජාණන් වහන්සේ කොච්චර බලනද මේ මිනිස්යා දිහා ඔය වගේ දේවල් උන්වහන්සේගේ මුවින් පිට වෙන්න ඔන්න ඉතින් කල්පනා කරනවා කල්පනා කර කර ඉඳලා එයා කල්පනාවෙන් එයාට වෙන මොකුත් නෑ මතක් වෙනවා චිත්‍රපටි වගේ මතක් වෙනවා ළමයි හුරුතල් කරපු හැටි විදකඩංගා තියටි ගිවන් දොරල් හදපියටි තමයි වෙනුවෙන් එහාට මෙහාට දුවපු හැටි මතක් වෙනවද මතක් වෙන්න වෙන්න මෙහාට මොකද වෙන්නේ එල්ලෙන වෙන දෙයක් නැහැ මොකද කරන්නේ අර මතකේ එල්ලෙනවා එල්ලිච්ච ගමන් මොකද වෙන්නේ මෙයා මැරිනවා මෙල්ලෝන් එනවා ගෙදර ඉන්න තැන නැහැ ඔන්න අටුවට නැගිනවා ඔන්න දොර මුල්ලි ඇඳ යට ටෝච් ගහලා බලන්න මීට පස්සේ ඔන්න ඇඳ යට ඉන්නව ඇවිල්ලා දැන් ළමයි ලෙඩ වෙනවා මුණුබුරුව මිනිබිරුව ලෙඩ වෙනවා කැමරහ නැහැ රණ්ඩු සරුවල් ඕන්න එක්කිනි බය වෙලා කෑ ගහනවා අන්න අසවල ඇද්ද කියනවා අතින් ඇවිල්ලා ඕම් ඊට පස්සේ කියන හීනින් පෙවුනා කියනවා කන්න ඉල්ලුවා කියලා. එනු බයිනෝ ඊට පස්සේ මේ මල්ල කරදරේ මෙරිලාවත් අපට නිදහසක් නැත. අන්න මේ යන රටාව මේ. ඒක ප්‍රමාදයේද අප්‍රමාදයේද? ඒකට කියන්නේ ප්‍රමාදය. මේ වගේම ස්වාමීන් වහන්සේලාටත් වෙනවා. ඔන්න පන්සල් හදන්න, ස්ථාන හදන්න, ගෝල බාලයෝ හදන්න, ගේට්ටු හදන්න, තොරන් හදන්න. ඔන්න මුළු ජීවිතේම කැප කරලා පස්සේ යා ගොඩිය එච්චර ඇති. මැරිලා පන්සලට එනවා. මොකවත් නෑ ලබාගත්ත. ඒ මොනවද? ප්‍රමාදය. බුදුරජාණන් වහන්සේ වදාළ කළ යුත්තේ අප්‍රමාදී වීමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදී වෙන්න ඕන කියලා තියෙනවා. බයක් වෙන්න නැති. කවුද? රහතන් වහන්සේලාට විතරයි කියන මේ උන්වහන්සේ වදාලා මේ ප්‍රශ්නයක් නැත්තේ. අනි සියලු දෙනා අප්‍රමාදී වෙන්න ඕන කරුණු තුනක් සම්බන්ධයෙන්. මොකද්ද? අනුලෝමිකානි සේනාසනානි පටිසේවමාන ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ඉන්න ඕන. පළවෙනි කරුණ අප්‍රමාදී වීමට ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ජීවත් වෙන්න ඕන. දෙවෙනි කරුණ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. බලන්න කල්යාණ මිත්‍රයා කොච්චර පිහිටිනවද. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. තුන්වෙනි කරුණ ඉන්ද්‍රිය සමකරමින් දියුණු කරන්න ඕනේ. මොනවද මේ ඉන්ද්‍රිය කිව්වේ? ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, විදර්ශනා ප්‍රඥාව. මෙන්න මේවා අඩු වැඩිකම් හොයලා බලලා ඒ අඩු ඒ වැඩි ඒවා ගන්නට ඒ අඩු ඒවා දිනු කර කර දිනු. දැන් සමහරවිට ශ්‍රද්ධාව තියෙනවා වීරියමදි. එයා මොකද එනම් කරන්න ඕනේ? වීරිය දිනු කරන්න සමහරවිට වීරිය දිනු කරන්න තියෙන බාධා 100 පීටන්නේ. එයා මොකද කරන්න ඕනේ? සිය පිටන්න ඕන. සමහරුන්ට සමාධිය නැහැ. ඒක සමාධිය දිනු කරගන්න. සමහරුන්ට නෝණින් විමසන්නේ නැහැ. විමසීම දිනු කර. මේක තමයි ඉන්ද්‍රිය ධර්ම දිනු කරනවා කියන්නේ. අන්න එතකොට මේ සියලු දිනාට අප්‍රමාද ඵලය අප්‍රමාදී වීමෙන් ලබන්නා වූ ප්‍රතිඵලය වන අරහත්ත්වයේ අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි පුද්ගලයන් 7 දිනක් ඉන්නවා ලෝකේ. මේ පුද්ගලයන් 7 දෙනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන. මේකෙන් දෙන්නේ රහතන් වහන්සේලා. දෙන්නේ කවුද? රහතන් වහන්සේලා. එක්කෙනෙක් තමයි උබතෝ භාග විමුක්ත. උභය කියලා කියන්නේ දෙක. උබතෝ කියන්නේ දෙපැත්තෙන්. විමුක්ත කියන්නේ නිදහස් වුණා. දෙපසින්ම නිදහස් වුණු රහතන් වහන්සේලා ඉන්නවා. දෙපසින් නිදහස් වුණා කියන්නේ දෙපැත්ත තමයි සමාධියත් ප්‍රඥාවත්. ඒතර සමාධිය තුළ අෂ්ඨ සමාපatti දක්වාම හිත ඉහළට නංගනවා. ඒතර මේ පැත්තෙන් දියුණු කරනවා.